පැවිදි වෙන්න කලින් නිවීමේ උවමනාව ඇති වෙන්න කලින් ඉපදීම නවත්තන්න ඕනේ, සසරෙන් එතර වෙන්න ඕනේ කියන තීරණේ ගන්න කලින් දවසට සිටි ලක්ෂ කීයක් ආවද අපට? ලෝභය පිළිබඳ, රාගය පිළිබඳ, ද්වේෂය පිළිබඳ, කෝපත් වෙන එක පිළිබඳ, ජීවල් අදිනවා පිළිබඳව, වත්කම් එකතු කරනවා පිළිබඳව, මිනිසුන්ගේ පලි ගන්නවා පිළිබඳව, පාඩම් ගන්නනේ ලක්ෂ ගණන්. හැබැයි ලක්ෂ ගණන් සිටිවිලි ආවලු කම්පවුන් නැල්ලු, කලබල වුනෙත් නැල්ලු, වහබි වෙත් නැල්ලු, පීඩනයකුත් නැල්ලු. හැබැයි මේ ඔක්කොම නවත්තන්න ඕනේ කියන තැනට ආවම, ඉපදීම නවත්තන්න ඕනේ කියන තැනට ආවම දැන් යා නිවෙන්න පාය. හැම මොහොතක් ගන්න නිවීම එයා භුක්ති විඳින්න එපාය. මෙතනට ආවම රිලව් කෑ ගන්න, මෙතන කොහොම දෙන්නේ? අර ගෙදර මිනිස්සු බීගෙන කෑ ගන්නවලු, කිසිම ප්‍රශ්නයක් නැල්ලු. හොඳට ඉතින් සින්දු ආනවා, කෑම කනවා, ගෙදර ඕවල වලි කෑම කනවා පාල්. අම්මේ තව මානු කියලා දෙන්න කොකිලා. මෙතන මොකවත් නැර කුරුල්ල කෑ ගන්නකොට කුරුල්ල මරන්න තරම් තරහා යනවා. මොකද්ද වෙලා තින්නේ කියලා බැලුවාම ගෙදර අපට ඒව එකක්වත් ප්‍රශ්නයක් උන්නේ නැහැ. හැබැයි ශාසනය අපට ප්‍රශ්න නැහැ. හැබැයි මේවා මට ප්‍රශ්න කියලා මම හිතනවා. දැන් කුරුල්ලෝ කෑ ගන්න එක ප්‍රශ්න, රිලව් කෑ ගන්න දැන් අදවත ස්පන්දන වෙන එක ප්‍රශ්නයක් නේ. උස්මයේම සද්ද ඒකත් ප්‍රශ්න නේ. දැන් ඒවත් නවත්තන්න එපා. ප්‍රශ්නේ තියෙන්නේ සතා කෑ ගන්න එකවත්, කෑ ගැව්වා කියන මතකේ නඩත්තු කරන එකවත් නෙමෙයි. සතා කෑ ගැව්වා, සතාගේ කෑ ගැසීම තුලින් මම නිවෙනවා. සතාගේ කෑ ගැසීමේ මතකය නැවත නැවත මෙනෙහි වෙනවා. ඒ මෙනෙහි වීම තුලිනුත් මම නිවෙනවා. කොහොමද මේ කමඨාන ක්‍රියාත්මක වෙන්නේ කියලා බැලුවාම මනුස්සයෙකුම හරි අසත්පුරුසයි, හරි නරක ගතිගුණ තියෙන්නේ. ඒ මනුස්සයව පැඳුරන්නේ තව මනුස්සයෙක් කියලා කියනවා. මේ මනුස්සයා දෙවියෙක් වගේ මනුස්සයෙක්. කිසිම මොහොතක කිසිම කෙනෙකුට කිසිම ප්‍රශ්නයක් නැහෙනි. ඒ තරම් හොඳ මනුස්සයෙක් කියලා අපිට වැරදි නිර්වචනයක් දෙනවා. දැන් මේ මනුස්සයා බලනකොට අපි නිකන් දෙවියෙක් වගේ පේනවා. කොහෙ රම්බ වුණා මාත්‍යා කොයි දෙන්නේ? ආ හොඳයි වර්ෂෙම ගන්න. හොඳට කතා කරනවා. හොඳ මනුස්සයෙක්. ඇත්තටම දෙවියෙක් වගේ ගතිගුණ. එයාගෙන වැරදි එකක් කියනවා. අනේ මේ මනුස්සයා පන්තිල් කියන්නේ මොකවත්ම නැහැ. අනාතරය ඇතුන අරකු බී ගත්ත ගම කිසිම ගුණයක් නැහැ කියලා වැරදි විදිහට කියනවා අපට. ඒ මනුස්සයා දැක්කම මේ මනුස්සයා මොකද දන්නේ? මේ පැත්තට එන්නේ බලන්නකො මේ මිනිහ උදේ පාන්දර මේ මනුස්සයා මුණ ගැවුණානේ. අර හොඳ මනුස්සයාට අර විදිහට පාළ වෙනවා. එහෙනම් සිත කොයි විදිහටද දකින්නේ? ඒ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. කවුරුර හාමුදුර නමක් විදිහට වැරදි විදිහට හිතන්න. ඒ හාමුදුර නිතරම පේන්නේ වැරදි විදිහට. මෙතන හරියන්නේ නැහැ. මෙතන මේ කොමඩ තින්ද බෑ. මම යනවා කියලා ඉතල බලන්න. හැම තැනම යන තැන මුළු පේන්නේ. වළඳන කොට හොදි ලුණුත් නැහැ. මේක හරියන්නේ නැහැ. මම යනවා යන්නේ. අයි අර යනවා කියලා එකක් ඇදුවනේ. ස්ථිර වශයෙන් එකක් තියෙනවා නැතිනේ. ඒ නිසා ඔදි වලට ලුණු නැති උනාද යනවා. මෙතන ඉඳලා විතරම පොද යනවා. මේක පොදවල පිළිබාගෙන පොද යන එකට යන කොටක් හදන්නේ. පස්සේ කියන අයිය බොහන්සේ කලබලලා අපේ ආනන සෙර පුසයිස් එක මගේ අය පානේ දීලා තින ඕක දාන්න ඉන්න පුළා. මම යනවා යන්න සෙරප්පු සයිස් එක අඩු වෙච්ච එක දැන් මේ මනස යන්න හදනවා. ඇයි අර ඇතුලේ තියෙන එකනේ. ඒ නිසා අම්ම තනින්ම ඒකමයි පේන්නේ. කෙනෙක් නරකයි කියලා කියලා බලන්න එයාව පේන්නේම නරක විදියට. මේක නම් වැඩක් නැ, කිසිම ගුණයක් නැති කෑම වේලා කමන්න නැති මැටි වගේ කාලා දාමු. ඇත්තට මේක ಗುಣ. නමුත් ඒක වළඳන හැම මොහොතෙම මැටි වගේ මුළු දැනෙන්නේ නැයි අර සිත හදලා ඉවරයි. එහෙනම් මේ සිත කියන එක කුමක්ද දෙන්නේ? ඒක හේ විදිහටම gediy pitin ගන්නවා. ඇහෙන ශබ්ද නිසා මම නිවෙනවා. අරන් බලන්න ශබ්ද ඇහෙන ඇන්න පුදුමාකාරකට කය සෑල්ල වෙලා සිත සෑල්ල පහ වෙනවා යා. ඒ මතකේ නැවත නැවත අවදි වෙනවා. ඒ අවදිය තුලිනුත් මම නිවෙනවා කියලා අරන් බලන්න. ඒ මතකේ පව අපිව නිවනවා. සිත අල්ලලා හොදලා වේලෙන්ඩ දාන්න, සිත අල්ලලා කූඩු කරන්න, සිත අල්ලලා කලලා නිවැරදි කරගන්න ක්‍රමයක් නැහැ. මේක ශක්ති විශේෂයක්. අපි මොනවද දෙන්නේ? ඒ ශක්ති විශේෂයට කම්පනයක් වශයෙන් එක ගන්නවා. ගත්තාම ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. අපි කියනවා මේ ව්‍යංජනය කියලා වැඩක් නැහැ. මේක ගත්ත වෙලේ ඉඳලා බඩ බුරුල් වෙනවා, බඩ සුද්ධ වෙනවා. හැබැයි ඒක බඩ සුද්ධ වෙන එකක් නෙමෙයි. එහෙම කියලා දුන්නකම මේ වෙලේ ඉඳලා බඩ සුද්ධ වෙනවා යාට. පාචනය වෙනවා. මොකද හේතුව? අරක බඩ සුද්ධ වෙනවා අයියෝ කියන මානසිකත්වයෙන් ගත්තාම සුද්ධ වෙනවා. සිතට එච්චර ඇකියාවක් තියෙනවනේ දෙන දේ gediy pitin ගන්න. අවුරුදු 6ක් ගියා. සිදුවත් මා බෝසතාණන් වහන්සේට මේක තේරුම් ගන්න. දම්සක් පැවතුන් සූත්‍රයේ සිංහල අර්ථය ආල බලන්න භාග්‍යතුන්ති මේ ඔක්කොම වක්‍රව දේශනා කරනවා. හැම වචන තුළම මේක කියනවා. අන්ත ගැන මේ කොහොමද මේක ක්‍රියාත්මක නිරෝධ සමාපත්තිය කොහොමද මේක වෙන්නේ? නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මේවා තමයි කියන්නේ. බැරි වෙලාවත් හොඳ දාන වේලා කකුල බත් උයලා අල තෙල් දාලා පරිපුත් එක ගෙනල්ලා දෙනවා. උපවන්තේ වළඳලා සම්පූර්ණ වළඳලා ඔක්කාරයකුත් යනවා. යනකොට කියන අපේ හාමුදුනේ මේක දුන්න දුන්නාට මොකද උනේ? අපේ හාමුදුනේ කරපොත්තෙන් මැරිලා කියන්නේ ඒක. දැන් වමනේ යනවා කියන්නේ පෙරේද වළඳපු ඒ වයිදන් එනවා එළියට. කරපොත්තේ කැටිච්ච කයින් කරලා මොකෝවන්නේ අපේ හාමුදුනේ උපවන්තේ වෙනුවෙන් මේක බොහොම ලස්සනට සෝදානම් කළේ අපේ හාමුදුනේ මේ දාහනේ අනුකම්පාවෙන් පිළියෙල කරන සේකවා කියලා දෙනවා. මොකවත් එලාන්නේ අපේ හාමුදුනේ මොකවත් වෙන්නේ නැහැ. පස්සේ කෙනෙක් කරපොත්ත අපේ අම්මනේ ඒක විසිකලා. ඒක විසිකලා උන්නතර වෙන එකක් දුන්නේ. මේක කරපොත්ත වැටිච්ච එක නෙමෙයි මේක විසිකලා. ඇත්තට මේක තමයි. දැන් වමනේ නවත්ත ගන්න බඩ බඩවැලි ගන්න ගෙන්න යනවනේ. ඩග්ගලා තනි පතරල වුණා. බොරුවක් තමයි. නමුත් ඒක ප්‍රතිකාරයක් ඒ මොහොතේ. අර සර්පේ කෑවම අපි දන්නවා මේක නම් මේ අබර්ලේ කාලා තිනේ. නමුත් කියන ගැරන්ඩිය කියලා. ආ ගැරන්ඩිය තෝ වගේ අම්මා. ගැරන්ඩියද? විත නැහැ මේක සාමාන්‍යක. ඒකට අපි සිත ශක්තිමත්. එයා ධෛර්යමත් වෙනවා. ආ ගැරන්ඩියද? හොඳ වෙලාවට මං විසබුරු සෞපේ කියලා නැහැ ගැරන්ඩියක්. නමුත් මේ බේට්ටිය ගමු යම් කියලා කතා කර කර යන්නේ. එයා ලෙඩ වාඩි වෙලා කතා කර කර එනවා. එතන ගිහලා ડોක්ටර් කෙනා අබර්ල ගාලා තින්නේ කියලා. ටක් ගාලා බේට් ඉදලා කොහොමද බේරෙනවා. ගැරන්ඩිය කනවා. අම්මෝ අබර්ලේ කෑවා කෑගන ලෙඩ හිතන වෙලට මරලා. බලන්න ගැරන්ඩිය කාලා තින්නේ ලෙඩ මරලා. ඇයි අර සංකල්පෙතලින් බය වුණා ප්‍රතිසත්ති කරන්න නැති වුණා ලෙඩ මරලා. සිතේ ස්වභාවය. පේන හැම දේ තුළින්ම මම නිවෙනවා කියලා ඉතල බලන්න මේ මොහොතේ ඉඳලා ඔබ වහන්සේ නිවෙන්න පටන් ගන්න ඉවරයි. දැන් ඉඳලම නිවෙනවා. ඇයෙන හැම දේ තුළින්ම මම නිවෙනවා කියලා ඉතල බලන්න ඔබ වහන්සේ කැත විදිහට බලන ඔබ වහන්සේ පුදුම නිවීමක්. ඇයි කර්ම ගෙවෙනවා මුණ අකුසල ගෙවෙනවා. කිරියම්ම මතක් කළේ නැහැ. අම්මා විතරයි මතක් කළේ. කිරියම්ම මතක් කරන්න ඕනේ. නැත්නම් කිරියම්මට තරහා යනවා. කර්මන්සේ බලන මේ මොන්තර පිච්චු දෙක නැහැ. ඔළුව හොඳට වැඩ කරනවා යාගේ. එයා මේ විදිහට දක්ෂ ලෙස දකින්නවා. ඇයි නමෙක් මේ යා නිවෙනවා? ඒකට ප්‍රශ්න නැහැ. කතා කරන හැම වචනේම මම නිවෙනවා කියලා ඉතල බලන්න. ඒ වචන කතා කරන හරි සතුටක් දෙනවා. එයා නිවෙනවා. දින දින හැම මොහොතේම මම නිවෙනවා කියලා ඉතල බලන්න. වේලාම බ්‍රාහ්මණ එනවා ආපෝ ඉපදිලා ඔබ වහන්සේගෙන් කමටම් ගන්න. ඇයි ඒක මම දැනගෙන තියනේ. මම දැනගෙන ඉති අයිතිවාසිකම් වක්ක මතරිය නිවෙනවා ගන්නේ. දෙනකොට නිවෙනවා කියලා හිතුවාම බෝඩ් එකල නෝනේ. මේක දුන්නා මේකෙන් නිවුණා. ආ මෙන්ද බා ටැබ්ලට් ගන්නකො මේකෙනුත් නිවුණා. ඔවා මොකද ඇරමිටිය. ආ මේක ගන්නවා නිවෙනවා. ඕමම දින දින එක නිවෙනවා කියලා බලන්න. භාග්‍ය දෙනකොට නිවිලම යනවා. නිවෙන විදියට දෙන්න ඕනේ. නිවෙන විදියට දකින්න ඕනේ. නිවෙන විදියට ජීවත් වෙන්න ඕනේ. අපේ ජීවිතය තුළ ඉරියව් තුළ නිවෙන එකක් නැහැනේ. කොහොමද නිවෙන්නේ? නිවෙන විදියට වාඩි වෙනවා. නිවෙන විදියට සවන් දෙනවා. නිවෙන විදියට අවසර ගන්නවා. නිවෙන විදියට නැගිටිනවා. නිවෙන විදියට ගමන් කරනවා. කරලා බලන්න. පැය 24 නිවෙනවා. මේක ප්‍රායෝගිකව අපේ ඉරියව් වල සතර ඉරියව් වල නැහැ. නිවීම කියන එක ආලම් මතක තියෙනවා දැනුමක් වශයෙන්. ඒ නිවීම බවට මම පත් වෙලා නැහැ. ප්‍රත්‍යක්ෂේ වෙලා නැහැ. මමත් නිවීමත් දෙකක් නොව එකක් වෙන්න ඕනේ. ඒක පුරුදු කරන්න. ඇයෙන හැම දේ තුළින්ම නිවෙනවා කියලා බලන්න. ඔබ වහන්සේ තරහා ගස්සන්න බෑ. ඔබ වහන්සේ ගස් බඳල තඩි බාල අර මිනිස්සුලට කරන ආමුන්නේ පොළු දාතර කරන අපරාධිකයේ වියදම්. උන්වහන්සේ ගහන්න බෑ. උන්වහන්සේ තරහා යන්නේ නැහැ. චරිතාන්තරන්ට පොල්ලකින් ගහලා බැලුවල බමුණේ. තරහා යන්නේ නැහැ. පස්සේ කම්පවුනාලු කිසිම ගාණක් නැහැ. ඇරිලවත් බලන්නේ නැහැ. ඇයි? ඒ හැම පීඩනයක් තුළින්ම උනාතේ නිවීමක් ගන්න. හැම තරවටුවක්ම නිවීමක් වශයෙන් ගන්නවා. කම්පා වෙන්නේ නැහැ. හැම පීඩනයක්ම හැම වේදනාවක්ම හැම කම්පාවක්ම නිවීමක් වශයෙන් ගන්නවා. ඒ නිසා ඒක එහෙම එකක් නැහැ එතන. අපි නිවීම වශයෙන් ගන්නෑ. ඒක ප්‍රශ්නයක් වශයෙන්, දුකක් වශයෙන්, කරදරයක් වශයෙන්, පීඩාවක් වශයෙන් ගන්නවා. ගත්ත ගමන් ඇවිදිනවා. වරද අපේ අනවබෝධය, අපි තුල පවතින අවිද්‍යාව, අපි නඩත්තු කරන අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? වැරදි වැටහීම. එහෙම ගන්නකො ලොකු සංකීර්ණ අර්ථාවක් නැහැ. අවිද්‍යාව කියලා කියන්නේ විද්‍යාව නැතිකම. විද්‍යාව කියන්නේ මොකද්ද? විදා දැකීමේ නුවණ. ඒවා ඔක්කොම අතරින්නකො ඔක්කොම කතන්දර ගොඩක්නේ. හරියට දකින්නේ නැහැ. හරියට දකින්නේ නැහැ. ඒ නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න. දැන් පුරුදු කරන්න පුළුවන් නේ. දැන් ඇහෙන ශබ්දකම මේ ශබ්දෙමත් නිවුනවා. අර වැඩි අර ශබ්දෙමත් නිවුනා. අරුණාත බයිනවා මට කෑ ගන්නවා. ඒකෙමත් මන් නිවෙනවා. ඒකෙමත් නිවෙනවා. හැම එකෙම නිවෙනවා. ඒ විදිහට ආයතන හයේම ගනුදෙනු තුලින් නිවීම පමණ පුරුදු කරන්න. නිවීම පමණ වඩන්න. නිවීමම ජීවත් වෙන. නිවීමම ජීවත් වෙනවා. හැම මොහොතෙම නිවෙනවා. ඒක තමයි ජීවිත වෙන මොකවත් නෙමෙයි. දානේ වළඳලා ඒක තමයි පුරුදු කරන්නේ. නිවැරදිද? දාන. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි අවසන් සාකච්ඡාව නිමා කරමු. හොඳයි.